එදිනවා කවුදෝ එනවා නීවිත ඇඳිරිය දැස වසනවා අද පුති පැඳි දුක සියකර පාතර උබේලුවට මා මොහොතින් එනවා මග මුල හිඳ කිමතුල මීවිත පොඟ වන්නේ සොඳුරු යොවන් විය මල් මග මුල හිඳ කිමතුල මීවිත පොඟ වන්නේ නුරා විරහගිනි නිවා දමන්නයි සුරා විකින් මා විතුල තෙමන්නේ එදෙනවා කවුදෝ එනවා නීවිත ඇඳිරිය දැස වසනවා අද පුදි පැඳි දුක දිය කර පාකර උබේලුවට මා මොහොතින් එනවා නැකුණු නුරාගිනි මේ පොද වැටිලා අතර අත තලුලා එනවා නැකුණු නුරාගිනි මේ පොද වැටිලා අතර අත තලුලා එනවා අවන් ඵලයේ මේ තනි කරලා වරින් මලේ පිය රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දැස වසනවා අද පුදි පැඳි දුක දිය කර පාතර උබේලුවට මා මොහොතින් එනවා